ජාතිකත්වයේ හා ජාතිය කියන එකට අදාළ දේවල් දිය කර හරින. අනෙක් පැත්තෙන් ලන්ඩන් ගිහිල්ලා තහනම් කරපු ඩෑෂ්බෝඩ් එක හම්බ වෙනවා. අද වෙනකොට අනාවරණය වෙලා තිබෙනවා. ගෝලීය දෙමළ සංසදයේ ප්‍රධාන කාර්යාලයේ කොළඹ තට්ටු සහිත ගොඩනැගිල්ලකට ගේන්න උන් සූදානම් වෙනවා කි. අනික අතින් තමුන්නාන්සලා එල්ටීටීට පක්ෂපාතී ලක්ෂ 4කට සැලසුම් සහගතව දිත්ත පුරවැසි භාවය දෙන්න යනවා. දැන් පටන් ගන්න තියෙන එක දෙන්න. ගෝලීය දෙමළ සංසදයේ ප්‍රධාන කාර්යාලයේ කොළඹ පිහිටු වීමත් නොවැම්බර් කියලා කියන්නේ නිකං කාලයක් නෙවෙයි. එල්ටීටී සංවිධානයේ මහවිරු සතිය තියෙන කාලේ. ඒ කාලේදී කොටිහිතවාදී ඩෑෂ්බෝඩ් ඒ සනකලිය හෝ කුමක් හෝ පවත්වන්න අවස්ථාව ලබා දීම මේ සියලු කරුණු පෙළ ගැස්සලා බැලුවම අපි ඉදිරිපිට මැවෙන්නේ කුමන ආකාරයේ චිත්‍රයක්ද මේවා අපේ හිතුළුද රට බේරගන්න යුද්ධෙට විහිළු කරපු අයට මේකේ අගය තේරෙන්නේ නැහැ.